2013 වසරේ 10 වෙනි මාසේ 8 වෙනිදා භාවනා වැඩසටහන. වචනය තුලින් ඇත්තම ප්‍රකාශ කරන්න බැරි බව ධර්මයේ දන්න ඕන කෙනෙක් දන්න කාරණයක්. ඉතින් ඇත්තම කියන්න උත්සාහ කළොත් වචනෙන් කියන්න බෑ, නිහඬ වෙනවා. ඇත්තට ලං වෙන්න වචන නැති වෙනවා. අවබෝධය ලැබූ කෙනෙක් ප්‍රකාශ කරන්න උත්සාහ කරනකොට වඩාත් ඇත්තට සමීපව වචන නැති වෙනවා. ඒ වගේම අවබෝධය කරා ගමන් කරන කෙනෙක් අවබෝධය කරා ළඟා වෙනකොටත් වචන නැති වෙනවා. වචනේ කියන්නේ මොකන්ද? මහා මායාවක්. මහා බොරුවක්. මම මේ ශාසන ධර්මය යම් දවසක දුටුවද ඒ දැකලා කතා කරපු පළවෙනි වචනේ කුමක්ද කියලා හොත් කියන්න තියෙන ඕක මොකන්ද? වචන සියල්ල බොරුවක්. ඒකේ කිසිම ඇත්තක් නැහැ. මේ බොරු කියන්නේ කියලා ශික්ෂාපදයක් සමාදන් වුණාට වචන සියල්ලම බොරුවා. කිසිම වචනයක ඇත්තක් නැහැ. එහෙමනම් දැන් මේ සද්ධර්මය අහනවා කියලා කියන්නේ අර වචී පරම වෙන්නේ නැතුව, පද පරම වෙන්නේ නැතුව. පද අල්ලගන්න එපා, වචන අල්ලගන්න එපා. පද පරම කියන්නේ පදයක් අල්ලගන්න, සංකල්පයක් අල්ලගන්න. සියලුම ආගම් තුල, සියලුම පුජ්‍යලය තුල, බෞද්ධය තුලත් වෙලා තියෙන්නේ මොකද්ද? නිවන කියලා සංකල්පයක් අල්ලගෙන, පව්පින් කියලා සංකල්පයක් අල්ලගෙන, ඒ සංකල්පය ඔස්සේ ජීවිතේ ගෙවා දමනවා මිස සත්‍ය අවබෝධ කරගන්නේ නැහැ. ඒ නිසා වචී පරම වෙන්න එපා, පද පරම වෙන්න එපා. මොකද මම මුලින්ම මේ වචන ටික ප්‍රකාශ කළේ මට වචනේ එන්නේ නැතුව ගියා. දැන් මේ වචන ටික ප්‍රකාශ කරාම මම බොහොම සැහැල්ලුවෙන් ඉදිරි විග්‍රහයන් කරන්නට පුළුවන්කම තියෙනවා. දැන් ඔබ යමෙක්, යම් කෙනෙක් ඒ කෙනෙක් වීම තුල තමන්ට ලැබිච්ච සම්බාධක ප්‍රශ්න හොඳටම දන්නවා. ඒ කෙනෙක් කියලා ග්‍රහණය කරලා තියෙන්නේ අවිද්‍යාවක්, බොරුවක්. එහෙනම් අපි කිසිවෙක් නොවෙන්නට උත්සාහ කරනවා. ඒ යන ගමනේදී කිසිවෙක් නොවෙන්නට දරන උත්සාහය තුළදී අපි වචී පරම වුණොත්, පද පරම වුණොත් නැවතත් එතන කෙනෙක් නිර්මාණය වීමට ඉඩ තිබෙනවා. තේරුණාද? ඒකනේ උනේ. බුදුදහම කෙනෙක් නොවන නිර්මාණයක් ඇති කළා. නමුත් ඒක පසුකාලීන වෙනකොට මොකද වුනේ? බුදුහාමුදුරු කෙනෙක් බවට පත් කළා. ඈ ඥානවන්ත කෙනෙක් වුණා, සිල්වන්ත කෙනෙක් වුණා, ගුණවන්ත කෙනෙක් වුණා, ධනවන්ත කෙනෙක් වුණා, දානපති කෙනෙක් වුණා, බණ කියන කෙනෙක් වුණා, බණ අහන කෙනෙක් වුණා. එතෙන්දී අපි එතරම් පරිස්සම් වෙන්න ඕන. මේ ශ්‍රී සද්ධර්මය අර අවබෝධ කරගෙන ඉතාම විශිෂ්ට අන්දමින් කියන ගිහි මහත්මෙක් ඉන්නවා විදේශ රටක. ඒ මූජි කියලා කියනවා, MOOJI. ඒ මූජි මහත්තයා බොහොම ලස්සනට කියනවා, You don't be nobody. ඔබ කෙනෙක් නොවෙන්න උත්සාහ කරන්න එපා. හේතුව nobody has be somebody. මං කෙනෙක් නොවෙනවයි කියන තැන තියෙනවා කෙනෙක් නිර්මාණය වෙනවා. නමුත් අපි කෙනෙක් නොවි කියන තැන වචනාර්ථයෙන් නිර්වචනය කරන්න එපා. එහෙම කරන්න ගියොත් අර කෙනෙක් නැහැ කියන තැන කෙනෙක් නිර්මාණය කරන්න පටන් ගන්නවා. විශේෂයෙන් සද්ධර්මය අහන්න යොමු වෙන අය අතර ඒ සිද්ධිය වුණොත් එහෙම ඒක සුදුසු නැති දෙයක් නිසා ඒ ගැන අවධානයෙන් පසු වෙන්න අපි මතක් කරනවා. මොකද කෙනෙක් නොමැති කෙනෙක් බවට පත් වෙන්න ගියොත් ඒකත් ප්‍රශ්නයක්. එවිට මම විසින් හසුරුවන, මම විසින් මෙහෙවන කෙනෙක් නොමැති කෙනෙක් බවට පත් වෙනවා. කෙනෙක් කියන්නේ කුමක්ද? දෘෂ්ටිය, සංකල්පය, දැක්ම, ග්‍රහණය, ප්‍රභේදනීය විඳීම. කෙනෙක් එහෙමනම් විඳීම් නැති, ප්‍රභේදනය නැති කෙනෙක් නොවේ හරි කෙනෙක් හරි කියා හඳුන්වා ගැනීමක් හෝ දීමක් හෝ සිටීමක් නැති අපූර්වත්වය. සම්‍යක් ඥානය කියන්නේ ඒකට. සම්‍යක් ඥානය කියලා කියන කෙනා ළඟ මොන හොඳ දැනුම තියෙන්නේ? මම චතුරාර්ය සත්‍ය දන්නවා කියන දැනුමක් තියෙනවද? නැහැ. මම සත්‍ය දන්නවා කියලා දැනුමක් තියෙනවද? නැහැ. මම අසත්‍ය මොකද්ද කියලා දන්නවා කියලා දැනුමක් තියෙනවද? නැහැ. එහෙම ස්වභාවයක් නැහැ. එහෙමනම් සත්‍ය අසත්‍ය නැති ස්වභාවයකටපත් වෙනවා. එහෙමනම් දැන් සත්‍යයක් අසත්‍යයක් නැහැ කියලා කිව්වොත් සම්මුති ධර්ම තුල ඒගොල්ලෝ කලබල වෙනවා. එහෙම වෙන්නේ කොහොමද? තියෙනවනේ. නමුත් දැන් මේ මෙතෙන්දි කතා කරන්නේ ඔය සත්‍යයි කියන දේ තුලත් අසත්‍යයක් දැකලා සත්‍යයි අසත්‍යයි ඉක්මවා කියලා. පරාජයයි කියන තැන පහු කරගෙන ගිහිල්ලා ජයග්‍රහණය ලැබුණු ජයග්‍රහණය පහු කරගෙන ගිහිල්ලා අපරාජිත බව ලබනවා. පැහැදිලිනේ? පරාජය පහු කරගෙන ගිහිල්ලා ජය ලැබුණු ජය පහු කරගෙන ගියාම අපි අපරාජිත වෙනවා. දැන් දැන් අපි මොනතරම් දේවල් පහු කරගෙන එනවද? කිසියම් ප්‍රතිපදාවක් පිළිවෙලක් අනුගමනය කර යුතු මාර්ගයක් ග්‍රහණය කළ යුතු දෙයක් අත්හල යුතු දෙයක් නැත. තේරුම් ගත යුතු දෙයක් සිටිය යුතු දෙයක් පැවැත්විය යුතු දෙයක් නැත. දැන් ඔබ ඉන්න තැනම ඉන්නේ නැතුව මේක වටහා ගන්න. එහෙම නැතුව ඔබ අර සුපුරුදු පරිදි ඉන්න තැනට ආයෙ යන්න එපා. එතන තියෙන්නේ තනිකර වටහා ගන්න, තේරුම් ගන්න, මහන්සි වෙන තැනක්. ඒකයි කියුවේ සම්බේ සංඛාරා අනිච්චා. ඔක ඉංග්‍රීසියෙන් කියන්නේ කොහමද? කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ සම්බේ සංඛාර අනිච්ච? I don't know anything. මොකක් කරන්නේ? ඒක තමයි සම්බේ සංඛාර අනිච්ච කියන්නේ. I don't know anything. දැන් ඕගොල්ලන්ට තියෙන්නේ I know something. Something මොකක්වත් දන්නේ නැහැ. ඒ අනිත්‍යයි කියන තැන ඉන්නේ මහරහතන් වහන්සේලා. මාර්ගඥානෙ ලැබූ තුමෝ ඉන්නේ ඒ අනිත්‍යයි කියන තැන. මං කිසිවක් දන්නවයි කියන තැන නෙමෙයි. මම කිසිවක් නොදන්නවයි කියන තැනත් නෙමෙයි මම නැති තැන. දැන් අපි භාෂාව වුණත් ප්‍රතිනිර්මාණය කිරීමට සිද්ධ වෙනවා මේක කියන්න. මොකද භාෂාව හදලා තියෙන්නේ නිවන් දකින්න නෙමෙයි. ඒ අදහස් හැඟීම් සහ බාණ්ඩ ඕමාරු කරන්න. නමුත් මේ හැඟීමකුත් නෙමෙයි, අදහසකුත් නෙමෙයි, බාණ්ඩයකුත් නෙමෙයි සද්ධර්මයේ. ඉතින් වෙනෝම මේ සිංහල භාෂාවෙත් අලුත් පද නිර්මාණය කරන්න වෙනවා. ඉංග්‍රීසි භාෂාවේ තේ පද නිර්මාණය කරන්න වෙනවා. වෙනම ක්‍රමවේදයකට හදන්න වෙනවා. ඒක හදන්න පුළුවන්. වසක් වුණත් මාත්‍රාවට ගත්තහම විහිතම් බවට පත් වෙනවා. ඒ වගේ වචනේ කියන එකේ මොනතරම් හානියක් තිබ්බත් ඒක ක්‍රමානුකූලව ගත්තාම ඔබට ඒක සාරවත් ලෙස එකතු කරගන්න පුළුවන්. වචනේ කියන්නේ එහෙම නැත්නම් ධර්මයේ කියන වචනේ තෙන්ද යොදලා තියෙන බුදුහාමුදුරුව වචනේ කියන්නේ ඔරුවක් කරගන්න. නිකන් ගමන යන්න උදව්වක්, සරප්ප දෙකක් කරගන්න. පාවහන් දෙකක් කරගන්න වචනය. ඉන් එහා දෙයක් කරන්න එපා. වචන තියෙන අතහරින්න. අපි එක වචනයක් කියලා ඉවර වෙනකොට අපි කොච්චර සුද්ධ පවිත්‍රයේ වචනේ කිව්වත් අහගෙන ඉන්න කෙනා ඒ වචනේ කෙලවරදී ආපහු මොකද වෙන්නේ? එයා තව වචනයකට වැටෙනවා. ඒගයි ස්වභාවය. වචනයක් ඉවර කරන්නේ තව වචනයක් ආරම්භ වෙන තැනින්. ඒ නිසා තමයි කවදා හෝ වචන අතික්‍රමණය කළොත් අභිභවාගියොත් වචන නැති වුනොත් චේතෝ විමුක්තියට පත් වුණු තරේ චේතනාව විමුක්ති වෙනවා. මොනවද චේතනාව වෙන්නේ? චේතනාව කියලා කියන්නේ යම්කිසි සාධකයක්. සාධකයක් ඉදිරිපත් කරගෙන හොඳ නරක මධ්‍යස්ථ කියන සාධකයක් ඉදිරිපත් කළා යමක් කරනවා. දැන් සමහර අය නරක කරන්නේ නරකයි කියලා දන්නේ නැතුවනේ මේ නරක බව දැන දැනම. දැන් මම එයාට හොඳ දෙකක් කියනවා කියලා බනින්නේ ඒක නරක බවක් දන්නෝ, බැන්නහම රිදෙන බවක් දන්නෝ, රිදවන්නම බනිනවා කියලාත් දන්නෝ. ආන්න චේතනාව පදනම් කරගෙන ඒකයි. එතකොට හොඳක් කරන්නෙත් මම මේ හොඳ කිරීම හොඳයි, හොඳ කිරීමෙන් එයාට හොඳක් වෙනවා, ඒ හොඳ වීමෙන් හොඳ දෙයක් Tamanට තියෙනවා දැනෙනවා කියන අදහසින්. ඒකට හොඳ චේතනාව පදනම් කරගෙන හොඳ දෙයක් කළා, නරක චේතනාව පදනම් කරගෙන නරක දෙයක් කළා. හොඳ චේතනාවේ පදනමට හොඳ ප්‍රතිවිපාක, නරක චේතනාවේ පදනමට නරක ප්‍රතිවිපාක ලැබෙනවා. පැහැදිලි නේ? දැන් චේතනාව අභිභවාගියාම කොහොමද වෙන්නේ? එයා චේතනාව මුල් කරගන්නේ නැතුව කටයුතු කරන්න පුළුවන්. ඥානනේ දර්ශනය මුලින්ම පහළ වෙනවා. ඉහළම තත්වයට ගියාට පස්සේ චේතනාව ස්පර්ශ කරන්නේ නැතුව ඉන්න පුළුවන්. මුලින්ම පහළ වෙන්නේ ඥාන දස්සන. මුලින්ම තියෙන්නේ ඥාන දර්ශනේ. ඥාන දර්ශනයේ ස්වභාවය රහතන් වහන්සේගේ බුදු කෙනෙක්ගේ ස්වභාවයම තමයි. අයි කිසි කතාවක් නැහැ. දැන් ආනන්ද හාමුදුරුවෝ මේක තේරුම් අරගෙන පළවෙනි මාර්ගඥානේ බුදුරජාණන් වහන්සේටම කියනවා, ස්වාමීනි මේ පටිච්ච සමුප්පාදේ හරි ලේසියනේ, මේ ධර්මයේ හරි ලේසි එකක් නේ අවබෝධ කරගන්න කියලා. ආනන්දේ එහෙම කියන්න එපා, මේක හරි ලේසි කියනවා. ඔන්න ඉතින් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන දවසේ උන් ආනන්ද හාමුදුරුවෝ අඬන්න පටන් ගත්තා. මේ වෙලාවේදී තමයි කිව්වේ ආනන්ද මම කිව්ව නේද පටිච්ච සමුප්පාදේ බොහොම ගැඹුරුයි කියලා. පටිච්ච සමුප්පාදේ කියලා කියන්නේ මේ ක්‍රමානුකූලව දස සංයෝජන ප්‍රහාණේ ප්‍රහාණේ වීගෙන වීගෙන ගැඹුරටම යන ආකාරය. දැන් මූලික දර්ශන සම්පත්තියේදී ගොඩනගන්නේ දර්ශන ප්‍රධාන වශයෙන්ම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මෙන්න මේ සංයෝජන තුන විතරයි පළවෙනි දර්ශන සම්පත්තියේදී ලබන්නේ. ඉතින් මම උත්සාහ කරන්නේ ඒ මට්ටමට විතරක් ප්‍රමුඛ වශයෙන් කෙනෙක්ව ගේන්න කැමති කෙනෙකුට. ඉතින් ඒ தત્ත්වය තුළ ජීවත් වෙන්න පුළුවන් තරමට එයාගේ වර්ධනය සිද්ධ වෙනවා. හිත පැහැපත් වෙනවා, පිරිසුදු වෙනවා, තව තවත් දීප්තිමත් වෙනවා. ඒකට හේතුව තමයි ගඟේ ගහගෙන යන මිනිස්සයා ගොඩට ඇදලා දැම්මට පස්සේ දන ගාලා හරි බඩ ගාලා හරි කුඳු ගහ ගහ හරි යාවෙනි මැරෙන්නේ නැතුව. නැත්තම් මේ සතර අපායේ නේද අනේකාකාර දුක්වලට වැටිමින් සසර නොමග යන මේ සත්වයා හැඳගස්වන්න ලොකු උදව්වක්. ඉතින් තමන්ව යමෙක් සසරින් එගොඩ කරනවා නම් මං හිතන අම්මා තාත්තා තමන්ට දුන්නු දායාදය හා සමානම වටින දායාදයක් ඒක. තමන්ට මේ ආත්ම භාවය ලැබිලා තියෙනවනේ අම්මා තාත්තගෙන්. ඒ වගේ නැවත උපතක්, දෙවෙනි උපතක් ඒක. ඒ දෙවෙනි උපත ලබා ගන්න නම් මම මැරෙන්න ඕන. දැන් මෙතන උත්සාහ කරන්නේ මමත්වය අතහරිනවා. එහෙම නැත්තම් මරන්න. මමත්වේ මරන්න. ඇයි මමත්වේ මරන්නේ? මමත්වේ මට හිරිහැර කරනවා. කරදර කරනවා. මමත්වේ මරන්න පුළුවන්කම තියෙන්නේ අකාලිකත්වයට, නිරෝධයට, ලෝකෝත්තරත්වයට. වගේ උත්තරීතර ධර්මයකට විතරයි. ඒකට හේතුව තමයි මමත්වයට ස්පර්ශ ලබන්න පුළුවන් ඕනම තැනකින් වේදනාව ලබනවා, වේදනාව ලබන්න පුළුවන් ඕනම තැනකින් තණ්හාව ඇති කරගන්නවා. පැහැදිලි නේද? මමත්වයට ස්පර්ශ කරන්න පුළුවන් දෙයක් දුන්නොත් එයා ඒ තුලින් වේදනාව ලබනවා, වේදනාවෙන් තණ්හාව ලබනවා. එනිසා don't touch anybody somebody everybody don't touch. මේ තියන්න එපා, කිසි කෙනෙකුට අත තියන්න එපා, ස්පර්ශ කරන්න එපා. බඩිකින්නින් ඉන්න. ඒ බඩිකින්නින් ඉන්න කියන්නේ දිරවන්නේ දෙයක් නැහැ නේද? එතකොට බඩිකින්නින් ඉන්නකොට දිරවන්න දෙයක් නැහැ. මට මේ මිනිස්සයා දිරවන්නේ නැහැ කියලා සමහර අය කියනවා. ඒ කියන්නේ මේ මිනිස්සයා කාලා. කාලා බඩ නරක් කියලා. මොකට කන්නේ නැහැ නේද? මනුස්සයා කාලා කියන මට දිවවන්නේ නැහැ කියලා කියනවා. ඒ නිසා බඩකින්නින් ඉන්න. සංස්කාරක ලෝකේ මොනෝව කෑවත් අජීර්ණයක් හැදෙනවම තමයි. ඒක තමයි හැටි. සබ්බේ සංඛාර අනිච්චා කියලා කිව්වෙ එහෙම තමයි. සංස්කාරක ලෝකෙ මොනවා කෑවද අජීර්ණයක් වෙනවමයි. මේ අධ්‍යාත්මික දෙයක් බාහිර ලෝකයේ සම්මුතිවි ලෝකයේ තුල කාරණයක් නෙවෙයි. මේක අධ්‍යාත්මික මානසික දර්ශනය. කිසිම දෙයක් ස්පර්ශ කරන්න එපා. මොනවද අපි ස්පර්ශ කරන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මේ දොරටු පහෙන් එන දෙයක් තමයි ස්පර්ශ කරන්නේ. සිතිවිලි වල තියෙන්නේ ඒ රූප සම්බන්ධීකරණය, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සම්බන්ධීකරණය තමයි මේ රූප තුල තියෙන්නේ. එතකොට අධ්‍යාත්මිකව ඒ රූපයක් ස්පර්ශ කරනවා කියලා කියන්නේ චක්කු විඥානි ස්පර්ශ කරනවා කියන එක. පංචශීලයේ ඉන්ද්‍රියන් පහ තුල හට ගන්නවා. චක්කුනා සංවරෝ සාදු. මොකද මේ සංවර වෙනවා කියන්නේ? ස්පර්ශ කරන්නේ. ස්පර්ශ කරොත් අසංවර වෙනවා. සෝතේන සංවරෝ සාදු. ඒක ස්පර්ශ කරන්නේ. දැන් මේක වැරදි දිශාවකින් පිටින් තේරුම් කරගත්තොත් එහෙම මොකද කරන්නේ? මොන ලස්සන දෙයක් දකින්නවා. ඊට පස්සේ ඒක ලේ යට මස් නහර මස් කටු බවට පත් කරලා අතාරිනවා. ඒක ස්පර්ශ කරලා ආකල්පමයක් ඇති කරලා ද්වේෂ කරන වැඩපිළිවෙලක් තමයි ඒකේ තියෙන්නේ. ඒ වැඩේ කරන්න එපා. ඒ මට්ටම තමයි මේ බුද්ධාගම කියලා ලංකාව ගෙනියන්නේ. ඒ මට්ටම ඍණාත්මක දේ කියන්නේ යථාර්ථයයි කියලා හිතන් ඉන්නේ. ඍණාත්මක දේ යථාර්ථය නෙමෙයි. දැන් මේ ශරීරෙ පිටින් හොඳට මස් සහිතව හොඳට පේනවා. මේක ඇතුළට ගියහම ඉතින් ලේ හරි පිළිගඳයි, යට තියෙනවා, මස් තියෙනවා. පිළිකුල් කියලා ඉතින් බලන්න ගියොත් පිළිකුල්, පිළිකුල් නැතුව බලන්න ගියොත් ඉතින් පිළිකුල් නෑ. තේරුණා නේද? දැන් ඔබ ඒක අහන්න මෝචිරියේ ඉන්න මිනිස්සෙගේ අර පිළිකුල්ද කියලා. එයාගේ අයියෝ මට එහෙම එකක් නෑ කියන්නේ. එයාට කිසිම ඉන්ද්‍රියක්, කිසිම කොටසක්, කිසිම ආකාරයක එයාට පිළිකුලක් නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. එතන ඒක කබල දා තියාගෙන කෑම එකක් කනවා. දැන් මන් දැක්ක බඩස් කෙඩියක් කාලා ප්ලේන්ටියක් බොනෝ. එතනම තියාගෙන භාගයක් කපලා අනිත් භාගේ කපනවා. අපි ගිහ වෙලාවක. ඒ නිසා කිසි විටක පිළිකුල කියලා යථාර්ථයක් නැහැ. අප්‍රියතාවය කියන්නේ යථාර්ථයක් නෙමෙයි, ඒක හැඟීමක්. ඒ හැඟීමෙන් නිවන් දකින්න බෑ. ඒ හැඟීම වැඩුවොත් අපාය යනවා. මානසික විෂිප්ත භාවයෙන් අපායට වැටෙනවා. නිසා කිසි දෙයක් පිළිකුල් කරන්න එපා. ඍණාත්මකව හිතන්න එපා. මම නොවි බලන්න, මේ මමත්වයෙන් තොර දහම මම හැටියටම බලන්න ගියාම ඉතින් විශාල අපහසුතාවයකට තමන්පත් වෙනවා. ඒක හරියට ඉතින් අර ලෝක බෝලේ හැන්ද උඩින් තියාගන්න උත්සාහ කරා වගේ ඉතින්. දෙහිඩියක් තියාගන්න පුළුවන් හැන්ද ලෝක බෝලේ කොහෙද හැන්ද උඩින් තියන්නේ? යකාලික ධර්මය ඒ තරම් විශාලයි. ඔබේ ওই මමත්තේ අර පොඩි හැන්දක් වගේ. ඒ පොඩි හැන්දට ගන්න පුළුවන් කම තියෙන්නේ යාළුවෝ, මිත්‍රයෝ, නැන්ද මාම, කොස් දෙල් පොල් ගන්න පුළුවන් පොඩියට මේ මමත්තයට. එනිසා මේ ලෝකෝත්තර දහමට ඔබ පිවිසිය යුත්තේ පුජ්‍යලත්වයෙන් තොරව. ගැහැණියක් හැටියට බලන්න එපා, පිරිමියෙක් හැටියට බලන්න එපා, පුජ්‍යලයෙක් හැටියට බලන්න එපා. ගති විමුක්තව බලන්න. මොනවද බලන්නේ? ඒක තමයි කියන්නේ මේ වචනේ හරියව දුප්පත්. දැන් මොනවද බලන්නේ? ඒක බලනකොට කෙනෙක් ඉන්නව නේද? බලන්න නම් දෙයක් තියෙන්න ඕන නේද? ඒක තමයි කියන්නේ මොනව කරන්නද? නිහඬව ඉන්න බැරි කමට මේ වචන කතා කරනවා. ඉතින් තනිකර පට්ටබල් බොරු කියන්නේ. ඒකයි අපි මුලින් කිව්වේ මේ වචනේ කියන්නේ මහා බොරුවක්. මේක හරියට තේරුම් කරගත්තොත් දැන් මම මේ කියපු වචන ටිකත් එක්ක අර වචන ටික ගලපලා ගත්තහම ඔන්න අමුතු සාරයක් ගොඩ නැගෙනවා. අර පස්පංගෝ වගේ තමයි. ඒකයි අපි දේශනයක් සම්පින්ඩණය කරන්න කියන්නේ නිරන්තරයෙන්ම. පස්පංගුවෙන් එක පංගුවක් අම්බල වොන්න එපා, ගුණේ එන්නේ නැහැ. නේ? පස්පංගුවක් කිරලා මැනලා එක හදලා තියෙන්නේ, ඒ පස්පංගුවම බොන්න. ඒකයි ස්වභාවය. ඔබට ඔබ පිහිට කරගන්න ඔබට මහත්තයෙක්වත්, නෝන කෙනෙක්වත්, දරුවෙක්වත්, යාළුවෙක්වත්, කිසි කෙනෙක්වත් අපිවත් ඔබට පිහිට වෙන්න ඉන්නේ නැහැ. අත්තාහෙ අත්ත නෝනාතෝ කිව්වේ මේ ආත්ම විමුක්තිය හමුෙහි තමාම තමා බෙඩි උඩන්දුයෙන් ක්‍රියා කරන්න ඕනේ. කියන්නේ ඔබ නිස්කාරණ දේවල් වලට, අඩු අගයක් දේවල් වලට මනස යොමු කරන්න නැතුව මේ ධහම තුල ගොඩ නැගෙන උත්සාහ කරන කෙනාට ඒ ගොඩ නගා ගන්න පුළුවන්. තේරුණා නේද? අර එක දාර්ශනිකයෙක් ළඟට ගිහිල්ලා තරුණ දරුවෙක් ඇහුවා දියුණු වෙන්නේ කොහොමද කියලා. මොකද කරේ? ඒ කොල්ලෝ අල්ලගෙන ළඟ තිබුණු වතුර ටැංකිය උබාගෙන හිටියා. මේ කොල්ල ටික වෙලාවක් හිටගෙන ගුරුවරයා නිසා කියලා මේ වැඩිහිටියෙක් නිසා කියලා ඔහේ හිටියා. ටික වෙලාවක් ඉඳලා හුස්ම ගන්න බැරි වෙනකොට මොකද වෙන්නේ? අයව පෙරලගෙන නැගිට්ට මොකද්ද මේ මාව මරන්නද හදන්නේ කියලා. ඊට පස්සේ කිව්වා දිනු වෙන්නේ ඔන්නඔහම තමයි කියලා. හා දිනු වෙන්නේ ඔහම තමයි. මේ අධ්‍යාත්මික ජීවිතය තුල දිනුව ලබන්නේ කොහොමද? එහෙම තමයි. දැඩි වීර්යය, දැඩි ප්‍රයත්නය මේ ධර්ම දැක්ක ඕන කෙනෙක්ගෙන් අහන්න. අනිත් ඒව ඔක්කොම දාලා මම දරුවෝ අතහැරලා රසාවල් අතහැරලා මේව අතහැරලා මම සම්පූර්ණ ධර්ම ගවේෂණය කළා. මගේ මනස ගැඹුරින් සම්පූර්ණ ධර්මයේ වෙත තිබුණා. ඒ නිසා මම ධර්මයේ දැක්කා කියලා කියන්නේ ඒකයි. ඒක එහෙම තමයි. හැම දෙයකටම වඩා ප්‍රමුඛ කාර්යය බවට පත් වෙච්ච ගමන්ම මේ සද්ධර්ම අවබෝධය වෙනවා. මේ පොඩි දෙයක් නෙමෙයි අපි මේ කියන්නේ. මේ සමාජය අවුරුදු කෝටි ගානකට එහාට දාලා තියෙන දෙයක් තමයි මේ අද මතු කරලා දෙන්නේ. තේරුණා නේද? තව ආත්ම 100 ගානකට එහාට දාලා තියෙන දේ මේ අද මතු කරන්නේ. ඔබත් ඒක අවබෝධ කරගත්තොත් මේ සමාජයේ විසින් අවුරුදු 100 ගානක් එහාට දාපු දේ තමයි ඔබ මේ මොහොතේදී අවබෝධ කරගන්නේ. වටිනකම කියලා නිම කරන්න බෑ ධර්ම අවබෝධය කරගත්ත කෙනෙක්ගේ ආත්මය තුළ. ඒක මේ රටේ රජතුමාට වඩා මට නම් වටිනවා. මම එච්චරේ රජතුමා වටින්නේ නෑ, ධර්ම අවබෝධය කරගත්ත කෙනෙක් වටිනවා. මේ රටේ රජතුමාටත් වැඩිය, ලෝකයේ රටක රජතුමෙකුටත් වැඩිය වටිනවා යා. ඒක නිසා තමයි බුදුහාමුදුරු සක්‍රදේවේන්ද්‍රයටත් වැඩිය වටිනවයි, සක්‍රදේවේන්ද්‍රයත් නැගිටිනවයි කියලා කිව්වේ ඕකයි. ආසනේ මොකද සක්‍රදේවේන්ද්‍රයත් ආය අපාය යනවා. සතර පායෙන් නතේ ගමෙස්සන්ති අපායට. ඇයි අපායට යන්නේ නැත්තේ? එයාගේ සිත කිසි විටක අන්තගාමී වෙන්නේ නැති නිසා. නැඹුරු වීම වෙනවා, අන්තගාමී වෙන්නේ නැහැ. නැඹුරු වෙනවා කියන්නේ එකක්, අන්තගාමී වෙනවා කියන්නේ එකක්. එයාට මහා පුදුම අතහැරීමක් තියෙනවා. දැන් අපිට උනත් එහෙමයි. දැන් අපි කෙනෙක් අන්තගාමීව පොර බදන්නේ ඒ තුල විශාල සාරයක් දකිනවනන්නේ. මේ කිසි දෙයක ගැඹුරු සාරයක් නොදකින කෙනා කිසි විටක අන්තගාමී වෙනවද? දැන් අද බැලුවාම අම්මට නඩු කියන්නේ, තාත්තට නඩු කියන්නේ, මල්ලිත් එක්ක අක්කත් එක්ක නඩු කියන්නේ මොකද්ද? මේ බලාගෙන යනකොට මේ බොහොම පොඩි ඉඩම් කෑල්ලකට, මුදල් ටිකකට. පෞගේ දවසක කතාවක් කියනකොට කිව්වා, අනේ බලන්න මේ මල්ලි අයියට මන්නේන් ගහලා කිව්වා. මම ඒක ප්‍රශ්නේ වටිනාකම කීයේද කියලා 50000 කිව්වා. 50000ට ගහලා තියෙන්නේ මොකද හේතුව? පොලිය දුන්නේ නැහැ කියලා. හල් හේතර පොලිය දීලා නැහැ. මොකන්ද? එයාට විශාල ආත්මීය ලොකු වටිනාකමක් අර මුදල තුල සහෝදරත්වයට වැඩි ගිහිල්ලා තියෙනවා. ඒකයි ඒකයි රණ්ඩු කිරිල්ල සිද්ධ වුනේ. නමුත් ඒ අතහැරුණු බලවේගයක් තියෙන කෙනෙක් ළඟ එයාට හැම දෙයකම තියෙන නිස්සාරත්වය කියලා කියන්නේ වැඩක් නැහැ කියන ගුණය නෙමෙයි. නිස්සාරත්වය කියලා කියන්නේ මේක හොඳ හෝ නරක වශයෙන් සාරයක් ගන්නෙ නෑ. ඒකයි නිස්සාරත්වය කියලා කියනවා. හොඳ හෝ දැන් නරක වශයෙන් සාරය ගන්නේ නැහැ. එහෙම නැතු මේවයි කිසිම හරයක් නැහැ කියලා අර ඍණාත්මක දර්ශනේ නෙමෙයි. මේවා අපිට වැඩක් නැහැ කියන දර්ශනේ නෙමෙයි. කිසිම ආකාරයකින් එයා සාරයක් ගන්න නැති නිසා, ස්පර්ශයක් නැහැ ස්පර්ශයක් නැති නිසා, වේදනාවක් නැහැ වේදනාවක් නැති නිසා, තණ්හාවක් නැහැ. පරිහරණය කරනවා පමණයි. ඒ නිසා මේ ජීවිතයේ තියෙන්නේ අවශ්‍යතාවල් පමණයි, ආසාවල් නොවේ. ආසාවල් යම් ප්‍රමාණයකට තියෙනවා, දැඩි ආසාවල් නැත. අවශ්‍යතාවල් තියෙනවා, කාර් එකක් ඕන, ගෙයක් දොරක් ඕන, ඉන්න හිටින්න ඕන, ඇඳුම් පැළඳුම් ඕන, මොනවද ඒ අවශ්‍යතාවල්. තමන් අඳින්න පළඳින්න කැමති වෙච්ච විදියක් තියෙනවා. ඒ විදියට එයායි කටයුතු කරනවා. ඒ වගේම සමාජයේ ඒ තැන විදියට සුදුසු විදියට ගමන් කළ යුතුයි. ඒ සමාජ සම්මුති ක්‍රමවේදයේ තියෙනවා. එහෙම නැති වෙන්නේ නැහැ. ඒ විදියට කතා කරන්න ඕන, ඒ විදියට පවතින්න ඕන. හැබැයි ඉතින් ඒ විදියට පවතින්න ඉම් මෙහා කෙනෙක් හැටියට ඉඳගෙන නම් කවදාවත් නොබෑ. ඔබට මේ ලෝකෝත්තර ධර්මයට පිවිසෙන්නට දෙන්නේ නැති එකම සතුරා ඔබේ මමත්වයයි. වෙන කවුරුවත් නෙමෙයි. වෙන කිසිම කෙනෙක් නෙමෙයි. ඔබට මහා සතුරු බලවේගයක් පිණිස පවතින ඔබේ මමත්වයයි. මමත්වයේ රසවත් ලෙස පෙනුණත් දැනුණත් නිතරම මතක තියාගන්න, එය ඉතාම විෂ සහිත රසවත් දෙයක්. ඒ නිසා ආදීනවය දැකලා පෙනුමට නොරැවටෙන්න. ඒකයි තණ්හා රති රගා මනහර කාන්තා රූප තුනක් බවට පත් වෙන්නේ. ඊටාම ලස්සනට තමයි පෙන්වන්නේ මායාවේ දූවරු. ඇයි ඒකේ කාන්තාව ඒ පැත්තෙන් දාගත්තේ? මොකද බුදුහාමුදුරුවෝ පිරිමියෙක් නේ. ඒකයි දැන් කාන්තාවක්ගේ පැත්තට ඕ තණ්හා රති රගා පෙන්වන්න අඳිනවනම් අඳින්න තියෙන්නේ පිරිමි තුන් දෙනේ. තකර පිරිමින්ට ආකර්ෂණයේ බලයේ තියෙන කාන්තාව. එසක් පිරිමියෙක්ගේ පැත්තෙන් විග්‍රහ කරනකොට කාන්තාව තුන් දෙනේ, කාන්තාවක්ගේ පැත්තෙන් විග්‍රහ කරනකොට පිරිමි තුන් දෙනේ තමයි එන්නේ. තණ්හා රති රග. මනස් කාන්ත, අමීර් කාන්ල, සල්මන් කාන්ල වගේ අය තමයි දාන්න වෙන්නේ. ඈ? ඔව් මහාකර්ෂණීයයිනේ. නේද? සල්මන් ખાන් මේ ඇඟ පිහි දාලා විසි කරන ටිෂූ එකට පොර කනවා කට්ටිය. මම දැක්ක පහුගිය කාලෙක. ඉතින් මේ එහෙම කට්ටිය අපි මේ ලබා දෙන සද්ධර්මය අහයිද මන්දා? ඈ? කොච්චර ප්‍රාථමිකයිද? පුදුම දුක් රසක් විඳින, පුදුම මානසික ආතතියක් විඳින, ජීවිතේ තියෙන දේ නෙමේ පවතින දේ නෙමේ ඔවුන්ගේ ලෝකේ පෙන්වීම මහා මායා ගුණ සම්භාරයක, ඒ වගේම විශාල වශයෙන් ඔවුන් පුදුමාකාර අසහනකාරී තත්වයකට සහ දුක් රසක ජීවත් වෙන අය ඒගොල්ලෝ. ඒගොල්ලන්ටත් මේ දහම ඕන සියලු දෙනාටම. මනසට රැවටෙන්නේ නැතුව දිගටම ගවේෂණය කරන්න ඕන. මනට රැවටුනොත් මොකද වෙන්නේ? අල්ල ගන්නවා. අපිට තව ටිකක් පස්සේ පුළුවන්. තව අපිට කල් තියෙනවා. ඕවා බනද කියලා හිතෙන්න පුළුවන්. එමමත් වෙන්නේ. මමත්වයේ හරි ප්‍රබලයි. මමත්වයේ කොච්චර කාන්තාවන්ට තියෙනවද කියනවනම් වයස කියන්න හරි අකමැති. ඇයි? වයසයි කියලා පෙන්නන්න අකමැති. ඉතින් තමන් ප්‍රබුද්ධ වෙනවා නම් තමන් ආඩම්බරෙන් කියන්න ඕන මගේ වයස 65යි. මම ඕගොල්ලන්ට වඩා මේ ලෝකයේ ගැන දන්න කියන කෙනෙක්. ඕගොල්ලන්ට වඩා මං කලින් ඉපදිච්ච කෙනෙක්. මං ඕගොල්ලන්ට වඩා මේ ලෝකයේ ඇස් වලින් බලාගෙන හිටපු කෙනෙක්. ඒ කියන්නේ නිසා මට ආඩම්බරයි. මම වැඩිහිටියෙක්. ඉතින් වැඩිහිටියෙක් කියන ආඩම්බරය ලබන්න අකමැත්තෙන් මේ තරුණයෙක් වෙන්න හදනුනා කියයි. මෝඩකම නේ. මෝඩකම. ආඩම්බරෙන් කියන්න මම මෙච්චර කාලයක් වෙනවා මගේ වයස මෙච්චරයි. මේ සද්ධර්මය අවබෝධ කරගත්තාම වයසට යන්නේ නැහැ. එයා හැමදාම අර තරුණයෙකුට වඩා තරුණයි. තරුණයෙක් ඉන්නවනේ මනසේ වයසයිනේ. තරුණයෙකුට වඩා තරුණ මනසක්, ප්‍රබෝධමත් මනසක්, ප්‍රබෝධමත් දැක්මක්, මහා තාරුණීය දැක්මක් ඇති වෙනවා සද්ධර්මය දැක්කට පස්සේ. සද්ධර්මය ග්‍රහණය කරන්න කිසි දෙයක් නැහැ. ඒක අවබෝධ කරගන්න, පවත්ව ගන්න, ග්‍රහණය කරන්න කිසිම දෙයක් නැහැ. ග්‍රහණය කරන්න යන්න එපා. ග්‍රහණය කරන්න ගියහම ග්‍රහණය කරගන්න බෑ. ග්‍රහණය කරගන්න බැරි වුණාම තරහ යනවා. දැන් අපිට තියෙන සමහර ලාට වැඩක් කරන්න බැලුවා බැලුවා ඒක තුන් වතාවක් ඒක කරන්න හරියන්නේ නැත්තම් මොකද වෙන්නේ? කතාල්ලා දානවා. ඒසා සද්ධර්මය විශේෂයෙන් අවබෝධය ලැබුව කෙනෙකුට ඒක ග්‍රහණය කරන්න දෙයක් නැහැ, පවත්වන්න දෙයක් නැහැ, පවතින දෙයක් නැහැ. ස්වභාවය කියලා එකක් නැහැ. ස්වභාවය කියන්නේ ඇත්ත වශයෙන්ම වචනය තුල ස්වභාවය කියන්නේ වචනයක් නැහැ. අපි ස්වභාවය තුල ඉන්න ඕන කියන වචනයක් කියන ස්වභාවය කියලා එක කියන වචනයක් හදලා නැහැ ලෝකේ. හැදිලා නැහැ. කියන්න බෑ. වාචිකව තියෙන සංඥාව. කොහොමද ඒ වාචිකව කියන සංඥාව මත පදනම් වෙලා ඒක දිහත් කරන්න යන්න එපා. පැහැදිලිනේ? හැමදාම අලුත් දවසක්. පින්නතුනි අපිට උනන් මේ ධර්මය හමු නොවුනන මොනවා හම්බ වුණත් වැඩක් නැහැනේ. මොනවා හම්බ වුණත් වැඩක් නැහැ. ඇයි? ජීවිතේ මොනතරම් අසහනෙන් අප්‍රසාදයෙන් කලකූලහලෙන් ජීවිත ගත වේද? අර පරණ පුරුදු සංස්කාරක ලෞකික දැක්මේ දර්ශනේ වේගින් ගලාගෙන ගහගෙන යනවා. මං ඉතින් ඇලකන්නේ ඉඳගෙන බලාගෙන ඉන්නවා. හරි ගඟේ ගහගෙන යන දේවල් ඇලකන්නේ ඉඳගෙන බලාගෙන ඉන්නවා. දැන් මම නිකන් හරි මේ ඇලකන්නේට ගොඩ වුණේ නැත්තම් මං අර ගඟේ යන අර ඔක්කොමත් එක්ක පටලැවෙනවා. පටලැවිලා ලොකු අමාරුවක් අද ප්‍රශ්නයකට මුහුණ දෙනවා. එක එක්කෙනාගේ චරිත එක එක විදියයි. ඒ නිසා දැන් මේකෙන් තරහ යන චරිත එහෙමයි තියෙනවා. දැන් මට සාමාන්‍යයෙන් බඩගිනි වුණත් තරහ යන චරිතයක් මගේ කාලේ. ඉතින් ඒක තිබ්බනම් එහෙම හරි හරි ප්‍රශ්නයක් වෙනවා. කේන්දරෙත් කියලා තියෙනවා. මෙයා හොඳ අතර යමුනොත් හොඳයි. නරක් වුණොත් එහෙම ලංකාවේ දෙවෙනි සූර සරදීල් බිහි වෙනවා කියලා තියෙනවා. ඔව්. එහෙම කියනවා. ඒ කිසි කතාවක් නැහැ. මොලේ තියෙනෝ සැරයි. මොලේ තියෙන කෙනෙක් සැර වුණොත් කොහොමද වෙන්නේ? ඒක තමයි වැඩේ. ඒ නිසා හොඳ අතට අර කොහොම හරි ඒ අතින් යොමු වීම නිසා ඒක වෙන්නේ නැති අම්ම පොඩි කාලෙම දැක්කුවේ පන්සලට ඔබ මහාන වෙන්න ඵලයක් කියලා නැත්නම් හරි අම්ම දැනගත්ත ඔයාගේ ලොකු ප්‍රශ්නයක් වෙන්න ඉඩයි. ඒකම වෙන්නේ නැති. නෑ එහෙම නෙමෙයි. ඒ කොච්චර දේවල් මොනවා තිබ්බත් කල්යාණ මිත්‍රත්වය තුල කෙනෙක්ගේ හොඳ වර්ධනය වෙනවා. කොච්චර හොඳ ගුණගති තිබුණත් එයාට කිසි කල්යාණ මිත්‍රත්වය හමුන්නේ නැති වුණොත් මොකද වෙන්නේ? වැඩක් නැහැ. දැන් මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කොච්චර මහත්තුරු ඉන්නවද? කොච්චර පින්වතුන් ඉන්නවද? ඒ ධර්මය හම්බෙන්නේ. උනන්දුව තියන අය ඉන්නවා. දැන් සමහර මේ අයට වෙලා තියෙන මේ උනන්දුව මදිකමනේ. ධර්මයේ මුණ ගැහෙලා තියෙන උනන්දුව ටිකක් මදි. ඈ ඉදර තියෙන හරක බාන හට්ටි වලන් ඔලිව තියාගෙන ඉන්නෝ තාම. එහෙම ওই තියෙන තැන් වල තිබුණා ආවේ. මැරෙනවයි කියන එකට මට කියන්න බෑ, ඔබට කියන්නත් බෑ තීරණය. අපි කරන භාවනා වැඩසටහන් වල ගොඩක් අය වයසක අයත් එන නිසා ඇත්තින්ම වැඩසටහන වසරේ අවසන් වෙනකොට එක්කෙනෙක් දෙන්නේ නෑ අතුරුදහන්. මේ වැඩසටහනට ආව ඊළඟ වැඩසටහනට මොකද බලනකොට එන්නේ නැත්තේ? හාමුදුරනේ මල ගෙදර තිබුණේ ගිය සමානේ. ඒක පාට ලෙඩක් තිබුණේ සෙම උස්සුණානේ මලා. අප්‍රමාදීව වීරය කරන අප්‍රමාදීව ධර්මය අහන එක දිගට ධර්ම පරිශ්‍රණය සහ ගවේෂණය තුල ඔබ යෙදීමින් ඔබට සද්ධර්ම අවබෝධය කරගන්න පුළුවන්. මේ කරුණ නුවණින් ස්පර්ශ කරන්න යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් මේක ස්පර්ශ කරන්න සද්ධර්මය. එතකොට හැමදෙරු කියෝනේ ස්පර්ශ කරන්න මොකුත් නැහැ කියලා. ඉතින් ඒක තමයි ස්පර්ශ කරන්න ඕන. ඒ ස්පර්ශ කරන්න මොකුත් නැහැ කියප එක තමයි ස්පර්ශ කරන්න ඕන. එතකොට ජීවත් වෙන තැනක් නැහැ කිව්වනේ, යන්න තැනක් නැහැ කිව්වනේ. එතෙන් තමයි යන්න ඕන. එතන තමයි වැඩ ඉන්න ඕන. පැහැදිලිනේ? මේ පුරුදු කරන්න එපා. මොනෝද? මුකුත්ම නැතුව නිකන් අර තාම සෞම්‍ය සංවේදීතාවය කියන එක නිකන් මනසේ හිස් බවක් වගේ පුරුදු කරන්න සමහර අය පෙළඹෙන්න පුළුවන්. එහෙම දෙයක් කරන්න යන්න එපා. එතකොට එතන වර්ධනය වෙන්නේ ශූන්‍යතාවය. ශූන්‍යතාවය හඳුනා ගන්නෝ, ශූන්‍යතාව පවත්නෝ, ශූන්‍යතාවය රැක ගන්නෝ, ශූන්‍යතාවේ විඳිනෝ. ඒකෙන් යන්න පුළුවන්කම තියෙන්නේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන වලට යන්න පුළුවන්. නේව සංඥා නා සංඥා ඇතරේට යන්න පුළුවන්. ඒ පැවැත්වීම තුළ, ගොඩ නැගීම තුළ, පුජ්‍යලත්වයේ තුළ, මෙහෙවීම තුළ ඇති කරන දේවල් වල ප්‍රතිඵල එතන තියෙන්නේ. ඒ නිසා නිවන කිසි විටක හිස් නැත. නිවන කිසි විටක හිස් නැත. ඇත්ත වශයෙන්ම මට මේ මේ මේ මේ හිස් බව පිළිබඳව කියනකොට මම මේ හැම කෙනාගෙම අර පංචිකාවත්ෙන් කෑලි එකතු කරලා වාහනේ හදාගත්තා වගේ මම මේ කෑලි එකතු කරලා අමුණලා ගොඩනගාගත්ත දෙයක් සද්ධර්මය. පංචිකාවත්තර ගියාම එක තැනකින් ලයිට් එක ගන්නවා, තව තැනකින් චැසි එක ගන්නවා, තව තැනකින් අරගෙන තමයි හදන්නේ. ඒ වගේ සියලු දෙනාටම ඇහුම්කන් දීලා තියෙනවා. ගිහි පැවිදි දේශන ධර්ම ඔක්කොම තියෙනවා. ගන්න දෙයක් තියෙන තැනුත් තිබුණ නැති තැනුත් තමයි. සම්පූර්ණ කියන්නේ. ඒ නිසා මේ හිස් බව පිළිබඳව බොහොම තර්කානුකූලව කියලා දුන්නා. එක කෙනෙක් තමයි අර මං කියවනේ සියලු දෙනාම මට ගිහි පැවිදි සියලු දෙනාගෙම මට හවුෙච්ච කෑලි කෑලි තියෙනවා. එහෙම නැතුව අපිට අහවල් කෙනාගෙන් මන හවුවා අහවල් කෙනාගෙන් කියලා එහෙම ගොනු කරන්න බෑ. නමුත් අපි මේ ලෝභීව කියනවා මෙන්න මේ කාරණේ මට හරියටම මේ අවකාශයේ තුල අපි දකින ශූන්‍යතාවයේ තුල හිස් බවක් නෑ කියන තහවුරු වීම ප්‍රත්‍යක්ෂ වීම කරලා දුන්නේ මට අර ගාල්ලේ ඉන්න සිරිවර්ධන කියන තැනත්තා. මං ඔහුත් එක්ක එකඟ නෑ. මං ඔහුත් එක්ක වාද කරන්න ගියේ, තර්ක කරන්න ගියේ, ඕ පරද්දන්න ගියේ. මම කිව්වා මම ඉන්නේ හිස් බව තුල තමයි කියලා. ඊට පස්සේ කිව්වා ඒ හිස් බව තුල මේ හිස් බවක් නෑ කියලා. මං කෝ ඒ හිස් බව තුල හිස් බවෙම තමයි මම ඉන්නේ කියලා. ආයි ඒක දෙකක් නැහැ කියලා. මොන ලස්සන මෙන්න මෙහෙම කියමනක් ඔස්සේ තමයි ඒක මේ ගොඩ නැගුණේ. පුටු දෙකක් තියෙනවා ඉස්සරහා. ඒ පුටු දෙක පෙන්නලා අහනෝ, අර පුටු යට කකුල් හතර අතරේ අවකාශයක් තියෙනවා. මේ පුටු යට කකුල් අතර යට අවකාශයක් තියෙනවා. ඒක මගෙන් අහනවා, අර පුටුව යට කකුල් හතර අතර තියෙන අවකාශයයි මේ පුටුව යට කකුල් හතර යට තියෙන අවකාශයයි එකක්ද දෙකක්ද? මොකක්ද අහන්නේ? එකක්ද දෙකක්ද කියලා අහනවා. දැන් උත්තරේ මොකද්ද වෙන්නේ? ඒක තමයි කියන්නේ. අපි නොසිතන මායිම් වල, නොසිතන දර්ශනයන් වල, නොසිතන ගුණාංග තුල මේ සද්ධර්මයේ සැඟවී තියෙනවා කියන්නේ ඔන්න ඕකයි. දැන් බලන්න මොන තරම් ශ්‍රේෂ්ඨද. ඊට පස්සේ දැන් එතකොට හිස් බව තුල මම හිස් බවක් තියෙනවා කියලා තර්කයක් කරපු කෙනෙක්. එතකොට එයා පෙන්නුවේ නෑ, ඔබ ওই දරණ හිස් බව තුල හිස් බව නෑ කියලා එතුමා කිව්වේ. මගුව නෑ, මම හිස් බව තුල හිස් බවම හැටියට තමයි අරන් ඉන්නේ කියලාත් කිව්වා. කිව්වාම අර පුටු කකුල් හතර යටයි මේ පුටු කකුල් හතර යටයි තියෙන අවකාශයේ දෙකක්ද එකක්ද? මොකද ඔබේ උත්තරේ? එක්කෝ දෙකක් එක්කෝ එකක්. ඇයි දෙකක් දෙකක්ද කියලා නෙහන්නේ? වෙන එකක් හිතන්න බැලෙන්නේ නැහැ. එක්කෝ දෙකක්, ඔව් එක්කෝ දෙකක් එක්කෝ එකක් බවට පත් කරගන්නවා. නේ? ඒක තමයි මේ අවබෝධය ලැබුවා කියලා නිකන් බොරු කියන්න හම්බෙන්නේ නැහැ, හරිද? අල්ලන්න ක්‍රම තියෙනවා. නිකන් බොරු කියන්න බෑ මේක සද්ධර්ම අවබෝධය වුණයි කියලා. අපි වචන 10ක් කතා කරලා කියන්න අවබෝධය නැද්ද තියෙනවද කියලා. සමහර හාමුදුරුවෝ මම වගේම බන කියනවා අවබෝධයෙන් කියන්නේ කියලා බැලුවහම මෙලෝ සම්දාරදයක් නැහැ. එහෙම එකක් නැහැ ඒගොල්ලෝ ළඟත් බලනවා සමහර අය. ඉතින් තිබුණොත් මම කියනවා මේ මේ රටේ නෙමෙයි වෙන රටක වුණත් ඒ මිනිස්සේ නිගන්ටික් වුණත් හරියට කිව්වොත් මම කියන මේක හරි. ඒක හැටි. හරිද හරි කියනවා. ඉතින් මොකක්ද උත්තරේ උනේ? ඉතින් මමත් කිව්වා එකයි කියලා. මමත් කිව්වා එකයි කියලා. දැන් එකයි කියලා එන්නහෙඳ ඉන්නකොට එතුමා එහෙම කට කොණෙන් හිනාවක් දානවා පොඩි. ගටෝණින් ඉන්නවද මන් දැනගත්ත ගටෝණින් ඉනාවක් දානකොට වැඩි නරක් වෙලා තමයි කියලා. මමත් ඉතින් කිව්වා ඉනා වෙලා ඔව් තමයි. හිස් නෑ කිව්වා. ඒත් දැන් ඔයාටන්ට නම් ඒක හිනාව ගුද්දාලා ඊළඟට ඕක කියලා දෙන්න වෙනවා විග්‍රහ වෙන්න. ඉතින් මා යම් කිසි අධ්‍යයනයක හිටපු නිසා මට කටගොණින් හිනා වෙනකොටම වැඩි තේරුම් අරගෙන කරුණාත් තේරුම් ගත්තා. ඉතින් මං කිව්වා හරි හරි තමයි. හිස් නෑ. ඇයි හිස් නැති වුනේ? ඇයි හිස් නැති වුනේ? ඇයි එතන නොසිස්ව තිබුණේ? කොහොමද ඒක ඔප්පු වෙන්නේ? මන් දුන්න උත්තරෙන් ඒ විදිහින් කොහොමද ඒක ඔප්පු වෙන්නේ එතන හිස් බව නැහැ කියලා? මම බලන්න නිකන් පිස්සෙක් කියලා පැත්තකට දාලා ඉන්න ওই මිනිස්සයව ගෙනල්ලා සෑහෙන්න වැඩක් ගන්න පුළුවන් මේ රටට. පිස්සෙක් නෙමෙයි. මේ කියන විදිය දොඩොන විදිය පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නැත්නම් සෑහෙන වටින මිනිස්සෙක්. හරිද? ඒ තමන්ගේ දැනුම සහ වට පිටාව තියෙන ප්‍රමාණයට අනුව දැන් කොහොමද අනගාරික ධර්මපාලතුමා කතා කරන්නේ? ඈ පන්සිල් රැකපියව්. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඵලයව්. කියලා කියන්නේ. ඉතින් ඕක කිව්වොත් එහම අද කාලේ මාර ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක ඒ කාලේ හැටියට උගල අහලා තියෙනවද? අනගාරික ධර්මපාලතුමාගේ හඬ අහලා නැහනේ. මගේ ළඟ තියෙනවා. බලන්න අති දුර්ලභ දේවල් 1912 රෙකෝඩින් එකක්. ඇත්ත ඉපදිලා හිටියේද? ඒකවල 1912 රෙකෝඩින් මොන වගේ වෙන්නේ නැද්ද? අර ග්‍රැමෆෝන් තැටි ක්‍රමයට රෙකෝඩ්. ඉස්සර ඒ කාලේ රෙකෝඩින් එකක් කියන්නේ අතිශයින්ම වැදගත් පුජ්‍යලයේ දෙයක් විතරයි. එහෙම කෙනෙකුට මේ අද වගේ ඕන කෙනෙකුට කියන්න බෑ. කොහොමද ඒක වරදක්, එතන වරදක් බවට පත් වෙන්නේ? දැන් දෙකයි කිව්වනම් හරියයිද, එකයි කිව්වනම් හරියයිද? දැන් ඔන්න බලන්න ලස්සන්ට. ඊට පස්සේ එතන වෙච්ච දේ තමයි ඒකකයක් ඇති තැන කොහොමද හිස් වෙන්නේ? දෙකයි නම් එතනත් එකක් තියෙනවා, දෙකක් තියෙනවා, එකයි නම් එතන එකක් තියෙනවා. ඉතින් එකක් තියෙනවා නම් ඒත් හිස් නෑ, දෙකක් වෙනවා නම් ඒත් හිස් නෑ. එහෙමනම් අපි මේ ලෝකේ ශූන්‍යයි කියලා හිස් කියලා සලකන්නේ ඒකකයක්. එකක්. ඒ නිසා ඒ තුල ශූන්‍යතාවයක් නැහැ. මට ඒක පුදුමාකාර බලයක් වුණා. මම ඒ ධර්ම අවබෝධයටපත් උනේ නැහැ. නමුත් ඒ කාරණේ මම දැනගත්තා. මම මේ සංඥා කරගෙන මේ හිස් බවයි කියලා සලකන දේ තුල හිස් බව නැහැ. ඉතින් එතුමට ඒකට බොහෝම පිං. මට මේක කියලා දෙන්නේ නැහැ නේ හාමුදුරුවෝ කියන්නේ අරකම පිළිගන්න මේක පිළිගන්න එහෙම කිව්වට හරියනවායි මේ අපිට අණ කළා හරියනවායි මෙන්න මේක පිළිගන්නෝ කියලා නේ අපිට ඒක අධ්‍යාත්මික තේරුම් වෙන්න කටයුතු කරන්න බෑ දැන් මේ ඇත්තොන්ට මේක හරීම ධර්මයේ කියලා පටෙව්වහම හරියනවද බුරුවංග පිටේ පටවන වගේ මේක තේරුම් යන්න තමාතුලින් තේරුම් ගන්න මේ කතාව කරන්නේ එහෙම නැතුව මේක පිළිගන්නේ කියලා නේ කියන්නේ මේ ඔක්කොම ආගම අනිත්‍යව කියන්නේ පිළිගන්න මේක. මේක හරි මේක පිළිගන්න. ඈ ත්‍රිපිටකය පිළිගන්න. බුද්ධඝම පිළිගන්න. මේක හරි ප්‍රශ්නයක් නේ. ඉතින් මං කියලා දෙන්නේ මං පිළිගන්නව මට තේරිච්ච දවසට. මේ හරි දේවල් තියෙනවා. මේ හරි දේවල් හරි විදියට තෝරගන්න ඕන. ප්‍රශ්නේ තියෙන්නේ වැරදි නිර්වචන, වැරදි ආකල්ප. වලට පත්වීම බුදුදහම නැත්තම් සීලොම තැන සීලොම සූත්‍රවල සීලොම දේශනාවන් වල පරම සත්‍ය සීසත් ධර්මයේ තියෙන එක උඩින් මඩගාලා තියෙනවා. ඇයි? පුතඥණයෙක් නිර්වචනය කරා කියන්නේම මඩගානවා කියන එකම තමයි. ආයි කිසි කතාවක් නැහැ. මොකද කියන්නේ ඒක? අවබෝධේ පොඩ්ඩක් හරි ලැබුම කෙනෙකු ඕන කෙනෙකුට කියන්න පුළුවන්. පුතඥණයෙක් කියන පටන් ගත්තොත් මේක සම්පූර්ණ දෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන දෘෂ්ටි දෙන්නේ සංකල්ප දෙන්නේ. දැන් මේ ධර්මයෙන්ම හරි පොඩ්ඩක් කටතුල ගාගෙන ගිහිල්ලා කියන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? ඒ සම්පූර්ණ මේක ආකල්පයක් කරනවා. දෘෂ්ටියක් කරනවා. ඒ නිසා අවකාශය තුල හිස් බවක් නැත. එය නොසිස් වූ දෙයකි. ඒ නිසා ශූන්‍යතාවය තුල සිටින්නට එපා. ඒකයි අර කිව්වේ don't be nobody. Nobody has to be somebody. මම දැන් මම කිව්ව හරියද දන්නේ නැහැ. හරිනේ. වැඩි කඩුවමම දන්නේ නැහැ ඒක. ඒ නිසා ඒ වචන ග්‍රහණයෙන් ධර්මය ගන්න එපා. සත්වයේ පුඤ්ජලයේ කෙනෙක් නොවන ආත්මීය දෘෂ්ටියක් නැතුව දකින්න කෙනාට ආයි සීලබ්බත පරාමාස වූමනා වෙන්නේ නැහැ. සීලබ්බත පරාමාස කියන්නේ එක එක පිළිවෙත්. ආත්මීය දෘෂ්ටියකින් තොරව බලන්න ගියපු කෙනාට ආයි කිසි දෙයක විචිකිච්ඡාවක් හටගන්නේ නැහැ. මොකද හේතුව එයා සංකල්පයකින් බලන කෙනෙක් නෙමෙයි. ස්වභාවික දැක්මක් ඒ තුලින් ගලාගෙන යන නිසා කිසි විටක විචිකිච්ඡා හටගන්නේ නැත. සැකයක් හටගන්නේ නැත. දැන් මම මේ සද්ධර්මය අවබෝධ කරගත්ත දවසේ ඉඳලා මට ලෝකේ මීට වඩා දෙයක් කියන මිනිස්සෙක් ඉන්නවයි කියලා හිතෙන්නේ නැහැ. ඒ මාන උද්දච්චකම නිසා නෙමෙයි. සැබවින්ම මෙතනින් එහාට දෙයක් නැහැ. ඇයි? මේ කෙනා තමයි මේ ඉහළට ඉහළට ආවේ. කෙනා නැති වුණාට පස්සේ ඉහළ පහළ යන කෙනෙක් නැහැ. ජය පරාජය දෙකම අතහැරියට පස්සේ මට මේ ලෝකේ දිනන්න දෙයක් නැහැ. ඒ නිසා ලෝකෙත් එක ප්‍රශ්න කරන දෙයක් නැහැ. දැන් කවුරු හරි එක වෙන්න හැදුවොත් ඔහෝ එයා තමයි එක. ඕකේ. එයා එක. මේ කාට හරි එක දෙන්න තියෙන ප්‍රශ්නේ මේ තියෙන්නේ. දැන් මේ අපේ මෑණිවරුත් ඉන්නේ හොඳ ධර්ම අවබෝධය තියෙන අපිට බොහොම උදව් උපකාර කරන අය ඉන්නේ පසරන වෙලා ඉන්නවා වාඩි වෙන්නේ. ඒක නිසා ඉන්නේ. එකේ ප්‍රශ්නයක් නැහැ දෙකේ ප්‍රශ්නයක් නැහැ අපි කොහෙවක්වත් මම නැහැ මේ අතගාල බලනෝ මේ හරල බලනෝ මොකුත් නැහැ ඒගොල්ලන්ගේ ඔළුවේ මෙහෙම රවුමක් හදලා ඉවරලා අත දාලා මොනවා හරි ගන්න බැලුවොත් එමෙ ඇත්ත වශයෙන් ගන්න මොකුත් නැහැ. නමුත් සද්ධර්මය අවබෝධ නොවිච්ච කෙනෙක්ගේ ඔළුව මතින් රවුමක් හදලා අත දාලා ගත්තොත් එහෙම ගන්න පුළුවන් ඉඩ කඩම්. කාර් වාහන යාන වාහන හතුරු මිතුරු ඔක්කොම ගන්න පුළුවන්. ඒකයි. ධර්මයේ මොනතරම් සැපයක්ද? ඔබ සැපේ හොයනවා නම්, දියුණුව හොයනවා නම් ප්‍රමුඛවම හොයන්න සද්ධර්මය අවබෝධ කරගන්න ප්‍රමුඛවම සද්ධර්මය. මුළු මාසෙ පඩියෙම අතහැරලා දාලා හරි මේ සද්ධර්මය දැනගත්තොත් ඒක වටිනවා. මාසෙ පඩියෙන් කී දවස් කීයක්ද යන්නේ? නේ? දැන් මේ අපි බනහන්න කිව්වොත් විනාඩි 5ක් අපේ කොල්ලොන්ට වෙලාව නැහැ. අවුතුන්ට අර ගේට් වල ළඟ හිටගෙන ඉඳගෙන හැරිකුඩ් ගහ ගහ ඉන්න පුළුවන් එක එකට. ඒක තමයි වැඩේ. මොබුදු වැඩක් තියෙන්නේ. ඒකේ මිනිස්සෙගේ වැඩේ. ඒක තමයි හැටි මේ ප්‍රඥාවේ තරම. මෙතන මේ ඉන්නේ මේ පාරමිතාවේ ගුණය පිරිච්චය, මේ බලය ඥානය පිරිච්චය. බුදුරජාණන් වහන්සේ දවසර කීප වතාවක් කියනවලු අප්‍රමාදී වන්න වය ධම්මා සංඛාරා අප්‍රමාදීන සම්පාදේත. මේ සියලු සංස්කාරිකයෝ මෙහෙම බිඳි බිඳි වයසට යනවා, වෙනස් වෙනවා, මරණයටපත් වෙනවා. ඔබ මේක ඉතාම ඉක්මනින් දකින්න. බුදු කෙනෙක්ගේ ඉල්ලීමක් අහක දානවා නම් මොනතරම් පාපිෂ්ඨයෙක්ද? ඉල්ලන් ඒක අහක දාන්න එපා. ඒක ඉල්ලුවා බුදුහාමුදුරු හැමදාම. තව එක දෙයක් ඉල්ලුවා බුදු කෙනෙක්. ඒක දැනුම් දීමක් අර ඉල්ලීමක් නෙමෙයි, දැනුම් දීමක්. ඉල්ලීමක් හැටියට එක දෙයක් කළා. මොකද්ද? බුදුවරු සාමාන්‍යයෙන් ඉල්ලන්නේ නැහැ නේ කිසි දෙයක්. දැන් පිණ්ඩපාතේ වුණත් ඉල්ලන්නේ නැහැ. පෙනී හිටිනෝ විතරයි. දැන් අපි නම් සමහරලාට ඉල්ලනවා. ඒ වුණාට බුදුවරු ඉල්ලන්නේ නැහැ. එකම එක ඉල්ලීමක් කිව්ව මොකන්ද? ඔබ අවසාන යුග පුරුෂයා නොවන්න. ධර්මය අවබෝධ කරගත්ත අවසාන කෙනා නොවන්න. ඒකෙන් අදහස් වෙන්නේ ධර්මය ඔක්කොම නැති වෙලා ගිහිල්ලා කවුරුත් නැති වෙලා තමන් විතරක් අවබෝධ කරගෙන ඉද්දි තව කෙනෙකුට දෙනවයි කියන එක නෙමෙයි. දැන් අපි පරම්පරාවක් හදනවා කියලා එකක් කරන්නේ. දැන් දරුවේ බිහි නොකොලොත් එහෙම එයා අවසාන යුග පුරුෂයා වෙනවා. ඒ පරම්පරාවක් යන්නේ නේ. ඒ වගේ ඔබ ධර්මය දැක්ක වගේම තව කෙනෙක් යොමු කිරීම හරි, තමාට පුළුවන් නම් දේශනා කරලා අවබෝධ කරවීම හරි කරන්න ඕනමයි. ඇයි? ලෝකේ ධර්මය පවතින්නේ. මේ වචනය ඔබේ අනිත් කෙනාටත් ඔබ කියන්නත් ඕනමයි. ඔබත් අවසාන යුග පුරුෂයා වෙන්න එපා. අපි මේක මතක් කරන්න ඕන. ඔබ අවසාන යුග පුරුෂයා වෙන්න එපා. ඔබේ මවට, ඔබගේ පියාට, ඔබගේ ඥාතිවරයට, ඔබගේ මහත්තයට, ඔබගේ නෝනට, ඔබගේ දරුවට මේක මොනම හරි උපායක් යොදවලා අවබෝධ කරවන්න. මොනම හරි උපායක් යොදවලා අවබෝධ කරවන්න. කොච්චර වටිනවද? ඉතින් ඒ වගේ මේ කාරණයක් හැමෝටම කරන්නත් බෑ. ඒකත් මහා මේ මහ ගුණයක් තියෙන ඔය. ප්‍රතිපත්ති පුරන්නටත්, ප්‍රතිවේද කරගන්නටත්, ඒ වගේම අනිත් අයට ධර්මය කියා දෙන්නටත් කියන මේ කරුණු කාරණා පූර්ණත්වයටපත් කරන මහ බලයක් තියෙනවා. ඒ නිසා මේ ධර්මයේ කියා දෙන යම් කෙනෙක් ඇද්ද, ධර්මයට අනිත් අය යොමු කරන යම් කෙනෙක් ඇද්ද, ඒ අය අර බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීමක් බොහොම ලස්සන සම්පූර්ණ කරනවා කියන බුදුරජාණන් වහන්සේගේ ප්‍රසාදය දිනාගත්ත කෙනෙක් බවට පත් වෙනවා. අප්‍රමාදී වන්න. ධර්මය ඔබ වටා සැරිසරමින් ඉන්නවා. සමහර අයගේ අපිට පේනවනේ ඒත් බොහෝම ධර්මයට සමීප වෙලා ඉන්නවා. ඒත් ඉතින් අර නොදන්න ගයක් හොයාගෙන ගියාම සමහර වෙලාවට ඒ ගේ ළඟටම ගිහිල්ලා කරගිලා හැරිලා වෙන කොහේ හරි ආය යනවා. ආයි ගිහිල්ලා කරගිලා ටික වෙලාවකින් ඉඳලා ආයි ඇවිල්ලා කියනවා අපි මේ කලින් මේ ගේ ළඟටම ඇවිල්ලා නේ ගියේ. හෙලි කියනවා. තේරෙනානේ. ඉතින් සමහර අය ඉතාව සමීපේ ඉන්නේ. මේ අල්ලපු වැටේ නිවන. නමුත් අර ගේ නන්නාඳුරන ගේනේ. නමුත් ළඟින් ගියත් අර අන්ධයා මණිගල හැපුණා දකින්නේ නැහැ වගේ. ඒක පාට යට ඒක හසු වෙන්නේ. නමුත් බැදී උනන්දුවෙන් සහ පරිශ්‍රණයෙන් යුක්තෝ පරීක්ෂාවෙන් යුක්තෝ බැලුවොත් තමයි මේ සත්‍ය අවබෝධය සිදුවන්නේ. ඉතින් ඒ ගුණයක් Tamanට තියෙනවා. ඒස බොහෝ දෙනෙක් සමීපේම ඉන්නවා උනන්දුවෙන් ධර්මය ශ්‍රවණය කරන්න. මොකද ඔබ කැරගි කැරගි ඉඳලා ආයෙ වෙන කොහේ හරි ගිහිල්ලා ආයෙ කාලෙකින් එතෙන්ට ඇවිල්ලා කියන්නේ යන්න එපා අයියෝ අපි මෙතෙන්ටම ඇවිල්ලා ගියා. දැන් ධර්ම අවබෝධය කරගත්තායි කියන්නේ අපරාධේ වැඩි. මේක පොඩි දෙයක් නේ මම මේ මෙච්චර කල් යව්වේ ඇයි? දැන් මට දේරුණ දෙයක් තමයි මට ලැජ්ජ හිතුණා. ඇයි හේතුව? මොකද හේතුවනේ? ඔලුඩ කන්නාඩි දෙක තියාගෙන වටේම හොයලා ඔලුඩ කන්නාඩි දෙක තියාගෙන වටේම හොයලා අන්න ඒ වගේ දෙයක් මේක ලැජ්ජේ දෙනවනේ හැමෝටම බැන බැන හොයන කොහෙද මගේ කන්නාඩි දෙක තිබ්බේ දැක්කද කවුරු හරි ඕම යද්දි ඉතින් කට්ටිය හිනා වෙනවා hina wenawada balna olu atha gahala me balna kota olu uda kanna de deka hema denatama sri saddharma ubodhe labanna bhagya vasanawa shakti dahire labewa labewa sadu sadu hema denatama teruwan saranai